දැනුත් පටන් අරන් ඉන්නේ. දැනුත් පටන් අරන් ඉන්නේ. මේ ලෝකේ මාර්ගයේ පටන් ගත්තේ නැති කෙනෙක් හොයන්න මම හිතන ගෞතම බුදුහාමුදුරන්ට ඒක කරන්න බෑ කියලා මට හිතෙනවා. මම දන්නේ මං හරිද වැරදිද කියලා. මට හිතෙනවා තථාගතයන් වහන්සේ කෙනෙකුටත් මාර්ගයේ පටන් ගත්තේ නැති කෙනෙක් වන්ද බෑයි. මේ ලෝකේ ඔක්කොම බෝධිසත්වරුනේ. අපි ඉපදිච්ච වාර ගන්න භාග්‍යතුන්ස කෙනෙක් හොයන්න එපා. ඒක හොයන්න බෑ. අසංකේ කෝටි ගණන්. ඒතර අසංකේ කෝටි ගණන් අපි ඉපදුනා නම් අපි ඇයි මේ ඉපදෙන්නේ? මොන හරි එකක් ඔයාගෙන යනවා අපි. මේ හැමෝම හොයනවා. මේ හැමෝම බණ අහලා තිනවා. හැමෝම මාන වෙලා තිනවා. හැමෝටම කවුරු හරි බුදුහාමුදුරනම 5112028 න් කවුරු හරි බුදුහාමුදුරනම කම්බෙලා තිනවා. කොයි හරි සාසනයක පැවිදි වෙලා තිනවා. ඒතර ඇයි පැවිදිකම කළේ යා? ඇයි මානකම කළේ? ඇයි බුදුහාමුදුරන්ගේ බණ ඇව්වේ? නම් මොකද්ද ඒක බලාපොරොත්තු වෙන මේ ඔක්කොම කට්ටියගේ? පාරමිතා බිඳුවක්වත් තිරිලා නැහැ. තාම පාරමිතා පටන් ගත්තේ නැහැ. මේ දැන් තමයි මේ විඥානේ අටගත්තේ. දැන් තමයි මේ පළවෙනි උප්පත්තිය කියලා කියන ලෝක කෙනෙක් ඉන්නවද? නෝ පාසල් මත මේ ඔක්කොම කට්ටිය මේ කලින් ඉපදිලානේ. එහෙනම් ඔක්කොම වැඩේ පටන් අරන්නේ. හැමෝගෙන් බැලුවාම 100ට ඍණවලින් හරි පාරමිතාව තියෙනවා. සරදෙල්ලමට කියලා බලනකොට මං කොල්ල කනවා, හොරකම් කරනවා, මා අමුතුම දරුණු මිනිස්සෙක්. හැබැයි මේ පිටිපස්සෙන් ඇංගිලා ගිල්ල බලනකොට මේ මිනිස්ස හොරකම් කළා කියලා ගමට බෙදෙනවා. මේ මිනිස්ස ළඟත් මේ පාරමි ගුණයක් තියෙනවානේ. ඇත්තාගේ නැත්තාට ලබා දීම. එයා හිතනවා එම කළම හරියි කියලා. යටත් මොකද්ද තේරිලා තියෙනවා. එහෙනම් තුන්තර බෝධියකින් නම් මේ ලෝක සත්‍යම කුරා කුඹියාගේ ඉඳලම මිනිස්සයා හැතා හලියා දක්වාම මේ තුන්තර බෝධියකින් තමයි මේගොල්ලෝ පිරිනිවන් පාන්නේ. මේ කඩියොරලක් යන ඒ කට්ටියත් කවදා හරි දවසක රාත් වෙලා පතේ බුදු වෙලා සම්මා සම්බුදු වෙලා පිරිනිවන් පානවා. ඒ සිත් ඔක්කොම පිරිනිවන් පානවා. එහෙනම් මේ ලෝකෙ ඉන්නේ ඔක්කොම කවුද? ඔක්කොම බෝධිසත්වරු. තැබෑරුම බීලා කකුල් හතරෙන් යන බෝධිසත්වෙයි. බෝධිසත් අනාචාරයේ ඇසිරෙන කාන්තාව පාරින්දලා මිනිසුන්ට කතා බෝධිසත්වයෙක් කියලා. අපි බෝධිසත්වයන් දැක්කේ නැහැ. ඒ නිසා අපිට කාන්තාව පේනවා, ගණිකාව පේනවා, බීබද්දෝ පේනවා, ඔරු පේනවා, මංකොල්ලකාරයෝ පේනවා, මස් කඩේ මුදල්. එයත් බෝධිසත්වෙයි. එයත් බෝධිසත්වය. එයා තාම එයා බෝධිසත්වෙක් කියලා එයාට තේරුන්නේ නැහැ. එයා පාරමී පුරනවා කියලා එයා දන්නේ නැහැ. අපි දන්නවා. ඒ නිසා අපිට ඒගොල්ලන්ට පොඩි වෙනසක් තියෙනයි. ඒගොල්ලෝ නොදැනුවත්ව පුරනවා, අපි දැනගෙන පුරනවා. අපි දන්නවා මේක කෙරුවොත් මේක වෙනවයි කියලා. එයා දන්නේ නැහැ. ඒ නිසා ඒක කරනවා එයා. එනම් මේ ලෝකේ හැමෝම මාර්ගේ පටන් අරන් ඉවරයි. කොයි කාලෙද? සෑහෙන කාලයක පටන් අරන්. උපාසක මාත්‍යාගේ පාරමී සෑහෙන කාලෙක. ඒකනේ උපාසක වෙලා ඉන්නේ. ඒකනේ බුදුන් සරණ යන්නේ. ගෞතම බුදුහාමුදුරන්ට මේ බණින්ද දොස් කියන්නේ කරන්න බෑ. ජීවිතේ ගියත් ඒක කරන්න බෑ. ඒ කියන්නේ එයා ඒකාන්ත වශයෙන්ම තථාගතයන් වහන්සේට ඒ ගෞරවය දෙනවනේ. බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරන්නේ නැහනේ. බුදුහාමුදුරන්ට අපහාස කරන්නේ නැහනේ. ඒ ධර්මයේ බොරු, ඒ නිවන බොරු, එහෙම එකක් නැහැ කියලා කවදා ප්‍රතික්ෂේප වෙන්නේ නැහනේ. ඒ කියන්නේ එයා තුළ නිවැරදි දක්මක් දැනටමත් තියෙනවානේ. එහෙම හිටියා. ඒ කාලේ කෙනෙක්ට දීලා හින්න හැමදාම. නමුත් බුදුහාමුදුරු කෙනා සම්මාදිට්ඨිය ඉන්නවයි කියලා. නම මිනිස් විශ්වාස කරන්න මේ බීබද්දට මොන සම්මාදිට්ඨියද? ඒතර තමයි භාග්‍යතුන් වහන්සේ මෙච්චර බීලා සීකල්පනාවල පාරපුර අවිදිනවා මේ මිනිස්සයා කානවල බුදියන්නේ. මේ මනුස්සයාගෙන් බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරන්න එහෙම නැත්නම් කවදාත් ප්‍රතික්ෂේප කරලා ආලා එහෙම පණීඩියක් තියෙන්නේ නැහැ. කවදාවත් බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සත්‍යයි, උන්වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයේ නිවනට සත්‍යයි. ඒක ස්ථිර වශයෙන්ම දන්නවා. ඒකට විරුද්ධ කොච්චර බිව්වත් ඒකට ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ යා. සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම. දැනුත් උපාසක මාත්‍ය පටන් අරන් ඉවරයි. දැන් අර කතා කරනකොට හොඳට 100න් ආගෙන හිටියා. සම්මා සතිය වඩනවා. ඒ කතා කරන දේවල් අපිට ගැළපෙනවද? අපේ මාර්ගයට ගැළපෙනවද? හොඳට 100න් ආගෙන ඉන්නවා. සම්මා සෝතේ. කොහමද ලෝකේ ජීවත් වෙන්නේ, පෝසත් වෙන්නේ? කොයි විදිහට සැප විඳින්නේ? කොයි විදිහටද අපි මේ ලෝකේ නිරෝගීමත් ඉන්නේ? එහෙම පැවැත්මට ඕනතරම් ප්‍රශ්න තියෙනවා. ඒ කක්වත් ඇව්වේ නැහැ. හරියටම මාර්ගයට තමන්ගේ නිවීමට අදාළ ප්‍රශ්න යන්නේ. එහෙනම් සම්මා වාචාවනේ. නිවැරදි වචනේ නේ ඒක. ඒක තුල කිසිම පැවැත්මක් නැහැනේ. සංගයට ගරු කරලා වාඩි වෙලා ඒක සංවරව බොවම කකුල් ඔල්ලවල ප්‍රශ්න අහන්න බැරිද? පුළුවන්. එහෙම කළේ නැ කම්මන්තේ. නිවැරදි ඇසිරීම. ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේ වඩාගෙන ඉන්න ගමන් මේ. ඒ කියන්නේ මේ වෙනකොට මාර්ගේ පටන් අරන්. මේ දැනුත් මාර්ගේ වඩන ගමන්. දැනුත් පාරමී පුරාගෙන යන ගමන් මේ. හැබැයි යන ගමන් අපි දන්නේ නැ. වාහනයක යනවා කියලා කවුද හරියටම දන්නේ කියලා වම ඩ්‍රයිවර් තමයිලු දන්නේ. අයියා වංගු ගන්නවා, අරවනවා, ඉස්සර යන වාහන පේනවා, සයිඩ් කණ්ණාඩිය බලනවා, ඕන් ගන්නවා, වේගය අඩු වැඩි කරනවා. එයා තමයි හරියටම දන්නේ වාහනේ යනවා කියලා. ගොඩාක් කට්ටිය පිටිපස්සෙන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. ඉතින් කතා කරගෙන කෑම කන කතා ආරම්භ කරන තමාර කට්ටිය නිදි ඒ කට්ටිය දන්නේ. සමහර කට්ටිය දන්නවා අපි මේ යන ගමන් කියලා. ඒ ගොඩාක් කට්ටියට දැනම නැහැ. උත්තරම දන්නේ ඩයිවර්. එහෙනම් මම මගියෙක් නොවිය යුතුයි. නම රියදුරු විය යුතුයි. මොනවානෙට මේ බඹයක් විතර උස තියෙන මේ කය කියන වාහනයට මම රියදුරා විය යුතුයි. ඒ පේන දේ මොකද්ද කියලා මම දැනගන්න ඕනේ. ඇයින දේ මොකද්ද කියලා මම දැනගන්න ඕනේ. මම මේ ඉන්න හිරියව්ව මම දැනගන්න ඕනේ. මට පාළ වෙන සිටිවිලි මම හඳුනා ගන්න ඕනේ. එහෙනම් එයා ඩ්‍රයිවර්. මොකටද මේ බම්බයක් විතර උස තියෙන මේ කයට? එයා දන්නවා වාහනේ යන බව. කොහෙද සසර යනවා මේක? එහෙනම් මේක කොතනාර තැනක නවත්තන්න ඕන. ආරස්සේ තැනක පාකින් ලයිට් දාලා මේක නවත්තන්න ඕන. පාක් කරන්න ඕනේ මේක. මේක මෙච්චර දුවලා බෑ. මේක කරදරයි. එන්ජින් වලට අමාරුයි. ටයර් වලට අමාරු. මෙන්න මේක නවත්තන්න ඕනේ. ඩ්‍රයිවර් තමයි කඳුර ගන්න ඒ නවත්තන තැන. පිටිපස්සෙන් ඉන්න කට්ටිය දන්නේ. අද ගොඩාක් බෝධිසත්වරු මගීන් වෙලා. ඒ බම්බයක් විතර ඔසේ තියෙන කයේ මගියෝ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඩ්‍රයිවර්ලා නෙමෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ මොනවද? පේන්නේ මොනවද? ඇහෙන්නේ මොනවද? ඒගොල්ලෝ කරන්නේ මොනවද? මොකවත් දන්නේ නැහැ. ඒවා දන්නවනම් ගොඩාක් මිනිස්සු වැරදි කරන්නේ. ඒ කාන්ත වශයෙන් අපි මැරෙනවා කියලා නිතර සීකරන මනුස්සයට කවදාවත් වැරදි වැඩක් කරන්න බෑ. මත්පැන් බොන්න බෑ. උරකම් කරන්න බෑ. සත්තු මරන්න බෑ. අනාචාරය ඇසිරෙන්න බෑ. එයා මැරෙන බව එයා දන්නවා. අද ලෝකේ ගොඩාක් මිනිස්සු මැරෙන බව දන්නේ නැහැ. වංශකූලයට ගියාම උපාසක මාත මිනිස්සු දාම් අදිනවා. කවුද මැරලා තියෙන කිරියත්තා? ඊළඟට එයාගේ පුතා, ඒ කියන්නේ මේ දරුවන්ගේ තාත්තා මැරෙන්නේ. ඊළඟට මේ දරුවා මැරෙන්නේ. ඇයි මේක ඒගොල්ලන්ට වැටෙන්නේ නැත්තේ? කරම් ගන්න. තමාර කට්ටිය පෙම් බැඳෙන්න අර ළමයාගේ ඉත දිනා ගන්න ඒත මෙට ඇවිදිනවා. රඟපානවා. නම්බර් ලීලා දෙනවා. මේ මලගේ දරේ කට්ටියට තේරෙන්නේ අපිත් මැරෙනවා. මේ කතන්දර ටිකමනේ කිරියත්තත් කලේ. දැන් ඔය ඉන්නේ පෙට්ටියේ වාඩි වෙලා. ඕම ඉන්න බලාගත්ත ගම. එහෙනම් මේ ටිකම අපටත් වෙනවා. එතකොට මේව ඔක්කොම බොරුනේ. මේ අම්බ කරනවා කියන්නේ පෝසත් වෙනවා කියන්නේ ඔක්කොම බොරුනේ. පාරට බැලලා බලන්න උපාසක මත ඒ කට්ටිය අපට මේ සතර සටිපට්ඨාන උගන්වනවා. මිනිස්සු ඇයි මේකප් කරන්නේ? මන්දියා ආදරෙන් බලන්න, කරුණාවෙන් බලන්න, මට අනුකම්පාවෙන් බලන්න, සෙනෙහසෙන් මාදියා දකින්න, එහෙමද? රාගෙන් බලන්න, තෘෂ්ණාවෙන් බලන්න, කාමෙන් බලන්න මාදියා. නිකම් බලන්න එපා, කාමෙන් බලන්න. ඒක එයා නොකිය කියනවා. එයා දන්නේ එහෙම එකක් එයා කියන්නේ. එයා එහෙම එකක් කියන්නේ. එහෙම නැත්නම් මොකටද එහෙම රතු කරන්නේ, නිල් කරන්නේ, තැඹිලි කරන්නේ මොකටද? කොටට අනින්නේ ඇයි? නිකන් යන්න එපා. රාගෙන් බලන්න, ගණිකාව වගේ බලන්න. මම මාව නිකන් ක්වොලිටි ගණිකාවක් වශයෙන් දකින්න. එයා එහෙම කියනවා. එයා දන්නේ එයා කියන කතාව මොකද්ද කියලා. තපස්වරන්ට පේනවා. එයා යන ගමන් මිනිසුන්ට කිය කියනවා. යනවනම් මා ගණිකාව වශයෙන් බලාගෙන යන්න. අයියේ මාව ගණිකාවතෙන් බලන්න. එහෙම කී කියනවා එයා. එයා දන්නේ එයා මොකද්ද කියන්නේ කියලා. බොන මනුස්සයා හිතේ අමාරුවට බොන සතුටක් නැහැ. පාර යන මිනිස්සුක මාව බීබද්දෙක් වශයෙන් දකින්න. බෝධිසත්වෙක් වශයෙන් දකින්න එපා. බීබද්දෙක් වශයෙන් දකින්න කියලා කී කියනවා පාර දිගේ. මේ ටික නිකන් පාරයින් ඉඳලා බැලුවාම උපාසක මතය ඇටි යට රාත් වෙන්න. මිනිස්සු සල්ලි දීලා බන්නව ගන්නවා. කිරිම අරම නිකන් දෙන්නේ නැන සල්ලි දීලා අරන් ඇඟේ ගාගෙන බන්නව ගන්නවා මිනිස්සු. අර බලන්න අර ඇසිරි නැති මේ මිනිස්සු බයිනවා. මේ බලන්න මේ මනුස්සයාට ඇවිදින්නවත් බෑනේ. එක කකුලක් තියන්නේ හම්බන්තොට, අනිත් කකුල තියන්නේ පේදුරු තුඩුවේ. ඇයි? මේ මනුස්සයා කකුල් සුවර් නැහැ. මේ මනුස්සයා තියන්නේ එක තැනක. හැබැයි තියෙන්නේ තව තැනක. ඒ කියන්නේ මේ මනුස්සයා නොකිය කියනවා මාදියා බීබද්දෙක් වශයෙන් බලන්න. බීබද්දෙක් ලෙස මම සලකන්න. එහෙනම් මම ඒ මොකවත් කරන්නේ. හැබැයි මමත් එකක් කියනවනේ. මට පුදුජන වශයෙන් සලකන්න. මමත් ඒක කියනවා. ඒ කියන්නේ මගේ දෝෂයක් තියෙනවා. ඇයි මට ආර්ය කෙනෙක් වශයෙන් සලකන්න කියලා මං කියන තැනට ආවේ නැත්තේ? ඒ කියන්නේ මගේ අඩුපාඩු මම තාම හදුවේ නැහනේ. මගේ දුර්වලකම් එකක්වත් මං හදුවේ නැහනේ. කොච්චර ඉවසීම තිබුණත් තාම තරහා යන්නේ නැද්ද? කොච්චර මැරෙන බව දන්නවනම් මේවා ඔක්කොම කුණු ගොඩවල්, මල මූත්‍රා ගොඩවල්, දාඩි අරමේව තියෙන්නේ. මේක මොකවත් නැහැ. කය කියන්නේ මොකද්ද? සම්පූර්ණ කුණු. කුණු ලොරිය. කුණු ලොරිය බෑවා මොනවද තියෙන්නේ? අසුචි තියෙනවා, මූත්‍රා තියෙනවා, පර්ණ වෙච්ච කුණු තියෙනවා, පණුව ගාපුවා තියෙනවා, එලෝලු කුණු වෙලා තියෙනවා, තක්කාලි කුණු වෙලා, ගන්ධ සාරේ බෑ. ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකම් බලන්න කබ තිනවා, ඔටු තිනවා, තෙම තිනවා, සරව තිනවා, මල තිනවා, මූත්‍රා තිනවා, දාඩිය තිනවා, කෙල තිනවා. ඕකම තමයි ඇවිදින කුණුලොරිය. මේකට දෙන වටිනාකම, මේක නඩත්තු කරන වටිනාකම, මේක පෝෂණය කරන්න මේ සංසාර මිනිස්සු අසරණ කරන තරම, මේක පෝෂණය කරන්න, මේක නඩත්තු කරන්න. මේ ලෝකේ කිසිම දෙයක් නඩත්තු වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් පවත්වන්නත් බෑ. ඒ කරන වෑයම දුකක්. පෘථිවිය භ්‍රමණය වෙනවා නම්, භ්‍රමණය වෙන නිසා මේකක්ම ශ්‍රේ වෙනවා නම්, මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. භෞතික දේ ජීර්ණ වෙලා දිරාපත් වෙලා යනවා. පණ තින කට්ටිය වයසට ගිහිල්ලා ළද වෙලා මැරෙනවා. මේක තමයි ඇත්ත. ඇයි භ්‍රමණය වෙනවා නම් මේක වෙනවා. මේ සරල සමීකරණේ තේරුන්නේ නැණි. කිසිම කෙනෙකුට සිතක් සිතරකට කයකට දුක් නොදී ජීවත් වෙන්නවත් අපට තාම අවබෝධය නැණි. තවත් කෙනෙකුට ඉන්සා කරලානේ අපි සතුටු වෙන්නේ ජීවත් වෙන්නේ. කාට හරි ආරක්ෂාව දෙන්න ඕනේ, කාට හරි එක්කගෙන ඇවිල්ලා ගෙදර ගෙනලා තියලා කණ්ඩ බොණ්ඩ දීලා ජීවිත කාලේ බලා ගන්න. එහෙම සිතිල්ල නේද කසාද බඳින්නේ? රාගිත කසාද බඳින්නේ? රාගිත කසාද බඳින්නේ? 100%ක් අරන් බැලුම ඔක්කොම එහෙම තමයි. ඒ මිනිසුන්ට ප්‍රශ්නේ තියෙනවා. කලාතුරකින් 1%ක් වගේ ඉන්නේ. තනිකමට පාළුවට අන්තිම කාලේ වතුර ටිකක් ගන්න. ඒකට කසාද බඳින්නේ? 99.9%ක්ම තියෙන රාගිත බඳින්නේ. මිනිස් එකතු කරන්නේ ජීවත් වෙන්නද? ගිහලා බලන්නකෝ. පරම්පරා 25කට විතර සල්ලි තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවත් වෙන්නේ තව අවුරුදු 20යි. හැබැයි අවුරුදු 500කට විතර ජීවත් වෙන්න සල්ලි තියෙනවා. දේපොළ තියෙනවා, ඉඩම් තියෙනවා. නිදාගත්තාම දෙකක් පළලා හයක් දිග ඔච්චරයි යන්නේ ඉඩ. හැබැයි ගේ බැලුවම අක්කර 20ක් විතර ගේ ලොකුයි. ඒතර මේ මිනිස් එකතු කරලා තියෙන්නේ ඒ ගොඩනගාගෙන තියෙන ජීවත් වෙන්නේ නැහැ. ලෝභයට එකතු කරලා තියෙන්නේ. අර මනස රාගෙට බඳිනා මේ මිනිස්සු ලෝභෙට එකතු කරනවා. මේ මිනිස්සු ළඟ වස්තුව තියෙන මේ මිනිස්සු ඔක්කොම කරනවා. හැබැයි මොකටද කරන්නේ කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. මෝහයට කරන්නේ. නැ ලෝභ දේශ මෝහ වල නඩත්තුවක් මේ තියෙන්නේ. මේක තේරුම් ගත්තොත් මදිද නිවන් දකින්න ඇති. මේ සරල සමීකරණේ තේරෙන්නේ අපිට. රාගය ඉවස ගන්න බැරි නිසා මේ මනුස්සය බඳිනවා. ලෝභය ඉවස ගන්න බැරි නිසා මේ මනුස්සය එකතු කරනවා. මෝහය අඳුනගත්ත නැති නිසා මේ මනස ඔය නන්නත්තාරය ඇවිදිනවා. ඔය යනවා. මොකද්ද කරන්න කියලා මේ මනුස්සයා දන්නේ. මේ ලෝභ දේශ මොහොල නඩත්තුවක් තියෙන මේ සමාජේ. මේක විනිවිද දකලා ඒ ලෝභ දේශ මොහොලෙන් තමන්ට ගැලවෙන්න පුළුවන් නම් රහත්. එයා නැවතිප දෙන්නේ. දැනටමත් මාර්ගේ පටන් අරන් ඉවරයි. තුන්තරා බෝධියකින් එකක් පතාගෙන යන ගම. ගොඩාක් පාරමී පිරීලා තවත් ඉදිරියට පුරන්න තිනවා. ඒ ටික දැනගෙන හිටියේ නෑ. දැන් දැනගන්න පටන් අරන්. සෑහෙන කාලයකින් පටන් අරන් දැනගෙන වැඩුවේ නෑ. මේ දැනුත් වඩන ගම. මේ භවයටයි කල් දාන්නේ. මේ භවයටයි කල් දාන්නේ. මෙතන ඉවර කරන්න පුළුවන්. එච්චර අපි දක්ෂ නෑ. ඒ අපේ දුර්වලකම. අපේ දක්ෂකම තියෙන දැන් මේ සිත නිරෝධයටපත් වෙනවා. පාරමී පිරිලා සමහරට මේ ඉවර වෙලත් ඇති. අපි දන්නේ නැහැ. සමහර පාරමී තියෙන පිරිලා. සමහර පාරමී පිරිලා නැහැ. සමහර පාරමී පිරිලා අපි හඳුරගෙන නැහැ. ඒ පිරිච්ච පාරමිතාවෙන් වැඩ ගන්න ඕනේ. දැන් මට හිතෙනවා දන් දෙන්න නම් බෑ. බෑ. මොනවත් අතාරින්න බෑ. හැබැයි ඉවස ගන්න පුළුවන්. එහෙනම් කන්ති පාරමිතාව පිරිලා. එහෙනම් කන්තිය පාවිච්චිට අරගෙන යට rahat වෙන්න පුළුවන්. අපි මොකද කරන්නේ? විදර්ශනා වඩලා, ඉරිදි වඩලා, උඩින් ගිහිල්ලා ඒ වැයි වලාකුළු උඩ ඉඳගෙන තමයි අපි භාවනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුදුමඩ වැයි වලාකුළු තවත් එකට හැප්පුණාම අකුණත් එක්ක එන්නේ උපාසක මාත්‍යයන්. උරපලාව යනවා එංගලන්තෙට. සරම යනවා මේ ඇමරිකාවට. දෙක ගැළවිලා යනවා. ඇයි අකුණ සරට? අපි එහෙම හිතනවා. අපි අර නැති පාරමිතාන් වැඩ ගන්න හදන්නේ. තියෙන පාරමිතාන් වැඩ ගන්න. වාඩි වෙලා බලනවා. තරහා එනවා. එහෙනම් කන්තිය පිල්ල නැහැ. දාහනේ බෑ. මොකවත් අතරින්න බෑ. සිල් නම් තියෙනවා. කාටත් කරදර නැතුව ජීවත් වෙන ක්‍රමයක්. එහෙනම් සීල පාරමිතා තමයි ටිකක් හරි පිරීලා තියෙන. අනිත් ඒවා පිරීලා නැහැ. එහෙනම් සීල පාරමිතාම වැඩ ගන්නවා. ඒකෙන් තමයි නිවන් දකින්නේ. අපි පුරලා තින්නේ මොනවද? පිරීලා තින්නේ මොනවද? ඒක තේරුම් අරගෙන ඒ පාරමිතාවට ගැලපෙන කමටහනක් වඩනවා. මේකට බුදුවරු අවශ්‍ය නැහැ. බුදුරයි ලෞක කියන්න ඕනේ නැහැ. අපිට තේරෙනවනේ. අපට තේරෙනවා දසපාරමිතාවෙන් හැම පාරමිතාවක්ම ගවේෂණය කළ බලනකොට අපට තේරෙනවා මේක මගේ ළඟ තියෙනවා. මේ ටික නෑ මේවා අඩුවෙන් තියෙනවා. ඒකට වැඩිපුරම තියෙන එකේ මැඩ ගත්තාම හරි. එන මොකද ප්‍රශ්න ගැටලු නෑ නේද? එහෙනම් කට්ටියම උදේ දාන එකම. තෙරුවන් සරණයි.